දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ලාභයක් තියෙනවා, ඒ දෙන්න පුළුවන්. ඒක අර මේ ඒගොල්ල මේ අඩු වෙන දවසේ විතරයි ඒගොල්ලන් කියනවා ඒක දෙන්න බෑ වෙඩින් කඩන්න කියලා. ඒකෙන් බොරු කතාවක්. රුපියල් 10,000 කියලා පඩි අරන් දෙන්නම්. අපි උදේට ඇවිල්ලා හෝටල්ල කාලා පැස්සේ තෙමිලා ඉච්චර ආදායමක් අපි අරන් දෙනකොට ඇයි අපිට ඒ දා දෙන්න බැරි? දවල් ටික අප්‍රඥාස්ති වෙන මේකෙන් කිසිම තීරණයක් තව නැහැ. දවස් හතරකට අපි ඉන්නවා. අපේ දේශපාලන ගැන වැඩක් නැහැ අපිට. අපිට අනිවාර්යයෙන්ම මේ අපේ අමාරු ගැන කම්පලෙන් කවුරුද දැනගන්නේ කියත් හොඳයි කියලා අපි හිතනවා.